नमस्कार विवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दमरुवनट समदा सदखं शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुर्वनट समदाति शरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि दें श्रवणे करंट बलापुरुत्तु अन्नी अपसरण गिय अपगे शास्त्रु ए गौतम बुदुरजानन वहांसे सेवेत नुवरदी भिक्षु वहांसे लाट वदाल देशना वाक। मे देशनावे नम आदि ब्रह्मचर्य पाण्या सूत्रय। मे देशनावे नम आदि ब्रह्मचर्य पाण्या सूत्रय। आदि कियला कियन्ने मूल वेन, ब्रह्मचर्य कियन्ने निवन, प्रज्ञा कियन्ने निवन अवबोध करगन्न हेतु वेन नुवन। एतकोट निवनट निवन अवबोधी पिनिस वोमनाई नुवन। ए नुवन अति करगन्न मूल वेन एके मे मार्गे दियुनु करला प्रज्ञावंत केनेक वेन्न मूल वेन करुणु गेन वदाल देसुमे। मे देशनावे नम आदि ब्रह्मचर्य पाण्या सूत्रय। बुदुरजानन वहन्सी वदाला अट्ठिमे भिक्कवे हेतु अट्ठपच्चया आदि ब्रह्मचर्य काय पाण्याय अप्पटिलद्धाय पटिलाभाय पटिलद्धाय भीयो भावाय वेपुल्लाय भावनाय पारिपूर्या संवत्तंति। महानिनी मार्ग फलावबोधेटुमना नोलेबू प्रज्ञाव लबागनीम पिनिसत् लबू प्रज्ञाव भावना वसीन दूनु पवनु करगनीम पिनिसत् मूलिक वन्नावु करुणु कारणा अटक तीनवा। मे निवन अवबोध करन मार्गे दूनु करगंट मूलिक वन्नावु करुणु कारणा कियक् तीनवाद अटक तीनवा। मेन्न मे अट दैन बुदुरजानन वहन्से एकिन्नेक पेन्वा देनवा। එතකොට මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට ඇසුරු කරන්න ලැබෙනවා ශාස්ත්‍රුන් වහන්සේව, ඒ කියුවේ බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්නට ලැබෙනවා. එහෙම නැත්නම් අන්නිතර වූ ගරුඨාණීය සම්බ්‍රමචාරී, එහෙම නැත්නම් වෙනත් ගෞරව දැක්විය යුතු සම්බ්‍රමචාරින් වහන්සේ නමක්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුණ ගැහෙනවා, ඇසුරු කරන්න ලැබෙනවා. यत्तस्स तिब्बं हिरोतप्पं पच्चुपट्टितं होति। एतकोटि शास्त्रुन् वहन्सी गेन हो तमंट निवन मग पेन्वा देन कल्याण मित्रेन् वहन्सी गेन याड तियेन्नोने बलवत् गौरवयक् किंजितु हिरियोत्तप्प लज्जा भय तियेन्नोने ए तमंगे शास्त्रुन् वहन्सी गेन एम नैत्तं तमंट निवन मग पेन्वा देन कल्याण मित्रेन वहसी गेन पेमंच गारवोच पेमंच की शेनेहयक् तियेन्न ओन ගාරවෝචකවේ ගෞරවයක් තියෙන්න ඕනේ. ඔන්න බලන්න සුදුසුකම්. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් අන්නේතර වූ ගරුඨාණී සබ්‍රමචාරි ගඩු කටයුතු අනේ සබ්‍රමචාරින් වහන්සේ නමක් තමන් ධර්මී ඉගෙන ගන්නවා නම් ආංගේ ස්වාමින් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැන තියුණු ගෞරවයක් පීචුලා තිබෙන්න ඕනේ. ඒ වගේම ප්‍රේමයක් ගෞරවයක් තිබෙන්න ඕන. මේක තමයි කියනවා පළවෙනි හේතුව. පළවෙනි අවස්ථාව නොලැබූ නිවන් මගට උවමනා ප්‍රඥාව පොදවා ගන්නත්, ලැබුවා වූ නිවන් මගේ ප්‍රඥාව දියුණු පවුණු කරගන්නත්, භාවනා වශයෙන් වැඩි දියුණු කරගන්නත් උවමනා කරන පළවෙනි කාරණාව තමයි කියනවා මේක. එතකොට අපිට මේ නිවන් මගේ එහෙමනම් අපිට පැහැදිලිව පේනවා ඉස්සෙල්ලාම ඕන කරනවා මේ තමන්ට චතුරාරි සත්‍ය ධර්මයේ පෙන්වා දෙන පවසන කියා දෙන එක්ක ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ නැත්තම් ගරුස්ථානීය සබ්‍රමචාරින් වහන්සේ ඇසුරු කරනවා. ආනේ සබ්‍රමචාරින් වහන්සේ ගැන හෝ අර ශාස්ත්‍රුන් වහන්සේ ගැන හෝ තියුණු ගෞරවයක් ප්‍රේමයක් හිතයිසී බවක් වුවමනයි. අන්න ඒක පළවෙනි කරුණ. මොකද හේතුව එම වෙන්නේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට ගෞරවයක් භක්තියක් තිබ්බොත් විතරයි ඒ ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ සිහි කරන්න පුළුවන් වෙන්නේ. ගෞරවයක් භක්තියක් තිබුණ නැත්නම් ශ්‍රවණය කරන්නා වූ ධර්මය සිහි කරන්නේ නැහැ. එයා ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ සිහි කරන්නේ නැතු එයාට ඕන ඕන දේවල් සිහි කරන්න පටන් ගන්නවා තෝරගෙන. එතකොට එයාට මාර්ග භ්‍රමචර්යාව දියුණු වෙන්නේ නැහැ. අන්න බලන්න එතකොට භක්මචාරී ප්‍රඥාවට මූලිකම කාරණේ තමයි කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවයෙන් යුක්තව මේක පොඩි කන්නේ මේ කියන්නේ තිබ්බං තිබ්බං කියන්නේ තියුණු තා බලවත් වූ ලැජ්ජා බයක් තියෙන්න ඕන. ඉතා බලවත් වූ ලැජ්ජා බයක් තියෙන්න ඕනි, ප්‍රේමයක් තියෙන්න ඕනි, ගෞරවයක් තියෙන්න ඕනි. අන්න එතකොට විතරයි ඒ අසන්නා වූ ධර්මයේ පිළිපදින්ද එයාගේ හිත නැමෙන්නේ. පළවෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දෙවෙනි කරුණ. ඒකේන ශාස්ත්‍රුන් වහන්සේ අසුරු කරගෙන ඉන්නවා. එහෙම නැත්තම් වෙනත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අසුරු කරගෙන ඉන්නවා. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙරෙහි තියුණු ගෞරවයක් ලැජ්ජා බයක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. මේ ගෞරවය ප්‍රේමය නිසා දැන් ඊ ශ්‍රවණය කරා වූ ධර්මයේ මෙයා හැසිරෙනවා. හැසිරෙනකොට මෙයාට තේරුම් ගන්න උවමනා කරන දේවල් එයාගේ හිතේ හට ගන්නවා. තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්ඤති. එයා මොකද කරන්නේ ධර්මයේ හැසිරෙනකොට ඇතිවන ගැටලු කලින් කාලට ගිහිල්ලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම ගරුසරුවෙතු අහනවා. ඉදම් බන්ති කතං ස්වාමීනි මේක කොහොමද? ඉමස්ස කවත්තෝති ස්වාමීනි මේ කරුණේ අර්ථය මොකද්ද? තස්සතේ ආස්මන්තු අවිටං චේව විවරಂತಿ. එතකොට අපහැදිලි කරුණ පැහැදිලි කරලා දෙනවා ඒ කල්යාණ මිත්‍රවරු. අනුත්තානී කතංච උත්තානී කරොන්ති. යටපත් වෙලා තිබිච්ච කරුණු මතු කළා පෙන්නනවා. අනේක විහිතේසු කංඛාඨානීයේසු ධම්මේසු කංඛම් පටි විනෝදෙන්ති. නුයික් ආකාර වූ සැක පොදවන්නා වූ කරුණු කෙරෙහි තිබෙන සැකය දුරු කළා දානවා. මෙන්න මේක තමයි ဒုတိය හේතු. දෙවෙනි කාරණාව නිවන් මගට උමනා ප්‍රඥාව උපදවා ගන්නට හේතු වන්නා වූ දෙවෙනි කාරණාව. එතකොට හොඳට පැහැදිලිව පේනවා පින්වතුනි අර පළවෙනි කාරණාව සම්පූර්ණ නම් විතරයි දෙවෙනි කාරණාව දිනු කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් සමහරුන්ට පළවෙනි කාරණාව වනේ. එයාට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ධර්මය ඇහුවට හිත පහදින්නේ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැහැ. එයා ඇදීම හොයනවා, අඩුවම හොයනවා, වැරදුනා කියලා වැරදින තැන්ම හොයනවා. ඒවම කුටු කුටු ගා සී කරනවා කතා කර කර ඉන්නවා. එතනදිම යාගේ සිටි ඒ පැහැදීමෙන් බැහැර වෙච්ච ගමන් එයා ධර්මයේ හැසිරෙන කෙනෙක් ඕන බවට පත් වෙනවා. ධර්මයේ නොහැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ යාර සී කරන ධර්මයක් නැහැ. පිරිස මැද්දට ගිහලා ඇද කුද කතා කර කර ඉන්නවා. ආන්ගේ අනතුරෙන් අත් මිදිනවා පළවෙනි කාරණේම. පළවෙනි කාරණේම කල්යාණ මිත්‍රයන් වහන්සේ කිරහිත පහදවා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නිසා මෙයාට ධර්ම ගැටළු ඇති වුණොත් එීම එක එක්කිනාගෙන් අහන්න යන්නේ නැහැ. තමන්ට ඕන ඕන කාරණාවල පැටලෙන්නෙත් නැහැ. තමන් තනි තනියම තීරණ ගන්නෙත් නැහැ. සීලයෙන් ගැටලුවක් ආවත්, සමාධියෙන් ගැටලුවක් ආවත්, ප්‍රඥාන් ගැටලුවක් ආවත්, එයා ගෞරව කරන, එයා සෙනෙහ වඩන, එයාට තිවුරු ලෙස හිරියොතක් පිළිලා තියෙන කල්යාණ මිත්‍රෙක් එයාට ඉන්නවා. ආන්නේ කල්යාණ මිත්‍රය ළඟට ගිහිල්ලා එයා මේ කාරණාවල් නිරවුල් කරගන්නවා. ස්වාමීනි මේකේ අර්ථය කොහොමද? ස්වාමීනි මේකේ අර්ථය කොහොමද කි කි නිරවුල් කරගන්නවා. නිරවුල් කරගන්නකොට ඒ කල්යාණ මිත්‍රයා විසින් මේ දැනුම එයාට නිරවුල් කරලා දෙනවා. අපැහැදිලිතම් පැහැදිලි කරලා දෙනවා. අප්‍රකටතම් ප්‍රකට කරවලා දෙනවා. සැකතැන්වල සැකේ දුරු කරලා දෙනවා. ආන්ගේ අවස්ථාව ලැබෙනවා. ඒක දෙවෙනි අවස්ථාව. එතකොට යම් කිසි කෙනෙකුට මේ ධර්ම මාර්ගයේදී ඒ කල්යාණ මිත්‍රයා කෙරෙහි තිබුණු ගෞරවයක් නැත්තම් පළවෙනි අවස්ථාව අහිමි. ඊට පස්සේ යාර ප්‍රශ්න ඇති වුණාට පස්සේ යා තනි තනියම හිත හිත මව මව තමන් විසින් එක්ක මේ නොකිය යුතු අයට කී කී කතා කර කර පැටලි පැටලි යනවා. යා නිරවුල් වෙන්නේ දෙවෙනි අවස්ථාවක් නැති කර ගන්නවා. එතකොට මේ පළවෙනි අවස්ථාව හොඳට සම්පූර්ණ කරගත්තොත් තමයි දෙවෙනි අවස්ථාව සම්පූර්ණ වෙන්නේ. දෙවෙනි අවස්ථාව සම්පූර්ණ වුණොත් තමයි බ්‍රහ්මචර්ය වාසය දිනු කරන්න තුන්වෙනි අවස්ථාව ලැබෙන්නේ. මොකද තුන්වෙනි අවස්ථාව තෝ සෝතං ධම්මං සුත්වා එයා ඒ ධර්මය අහනවා. අර කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා දෙන ධර්මය අහනවා. ද්වයේන උපකාසේන සම්පාදේති මේ විවේක දෙකකින් යුක්ත වෙනවා. කාය රූපකාසේන චිත්ත රූපකාසේන ඒ තමයි කාය විවේකයේ කියලා කියන්නේ මෙයා තනි වෙනවා. තනි වෙලා පැත්තක හුදෙකලා කුටියක තනියම මෙයා ඉන්නවා. මේක කාය විවේකය. ඊළඟට චිත්ත විවේකය. මෙයා සමත භාවනාවක පංච නීවරණ දුරු කරවන්නා වූ භාවනාවක යෙදෙනවා. කාය විවේකෙත් යෙදෙනවා, චිත්ත විවේකෙත් යෙදෙනවා. එතකොට හොඳට බලන්න මේ එකපාරට කාය විවේක චිත්ත විවේකය දෙනවා නෙමෙයි මේ. අර ගරුස්ථාන වූ සබ්‍රමචාරින් වහන්සේට ගෞරව කළා, ගෞරවයෙන් ප්‍රේමයේ දක්වමින් වාසය කළා. ඊට පස්සේ ධර්ම කරුණෝමනා කරුණෝන් වහන්සේට ගරුභුමන් දක්වලා ඉගෙනගෙන ඊට පස්සේ ඉගෙනගත්තා වූ ධර්මයේ හැසිරෙන්න තමයි අර හුදෙකලාවත් ඉන්නවා භවනාවෙත් තියෙනවා. මේක තමයි නොලැබූ ප්‍රඥාව උපදවා ගන්නට. ඊළඟට ලැබූ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න භවනාවසින් සම්පූර්ණ කරගන්න උපකාර වන්නා වූ තුන්වෙනි කරුණ. ඊළඟට එනම හතරවෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි සීලවා හෝති පාතිමුක්ඛ සංවර සංඋතෝ විහෙරති. එයා බොහොම සිල්වත්. සමාදන් වෙච්ච සිල්පද ආරක්ෂා කරගෙන වාසය කරනවා. ආචාර ගෝචර සමාපන්නෝ. හොඳට දන්නවා මියා ආචාර ගෝචර. ඇවුතුම් පැවුතුම් බොහොම යහපත්. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. කුඩා වරද කරන්නත් බයයි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සික්ඛාපදයන්හි සමාදන් වෙලා ඒවැ හික්මෙනවා. අයං භික්ඛවේ චතුත්ථෝ හේතු. මේක තමයි මහණෙනි හතරවෙනි උපකාරක ධර්මය. නිවන් මඟට වමනා කරන ප්‍රඥාව උපදවා ගන්නට උපකාර වෙන හතරවෙනි කරුණ. එතන පළවෙනි කරුණ මොකද්ද? කල්යාණ මිත්‍රයන් වහන්සේලාට අධික ගෞරවයක් තිබීම, සෙනෙහයක් තිබීම, හිතවත්කමක් තිබීම. මේක පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට තියෙන අධික හිතවත්කම ගෞරවය නිසා බොහෝම ගෞරව භක්තියෙන් ගුරු භක්තියෙන් යුක්තව වාසය කරමින් ඒ ධර්ම කරුණු ඉගෙන ගන්න එක, අර්ථ වශයෙන් ඉගෙන ගන්න එක. තුන්වෙනි කරුණ තමයි මියා හුදෙකලා වීමයි, චිත්ත දියුණුවේදීමයි කරන එක. හතරවෙනි කරුණ තමයි මියා සීලය පිරිසිදුව දියුණු කරගන්න එක. පස්සෙනි කරුණ තමයි දැන් මෙයාට පස්සෙනි කරුණ ලැබෙනවා මේ නිසා. ඇයි කල්යාණ මිත්‍රෙන් වහන්සේ වැසිරු කරන්න ලැබෙනවන්නේ? එතකොට මොකද වෙන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න ලැබෙනවා. බහුසුතු හෝති. ඔන්න බොහෝ ධර්මී අහන්න ලැබෙනවා. සුත ධරෝ. ඒ අසුවා වූ ධර්මය හොඳට මතක තියාගන්නවා. සුත සන්නිච්චයෝ. ඒ මතකයෙහි රැස් කරගන්නවා. මොකද්ද ධර්ම? යේති ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණා පරියෝසන කල්යාණා ආරම්භයත් කල්යාණ වූ මැදත් කල්යාණ වූ අවසානයත් කල්යාණ වූ සාත්තං සබ්බ්‍යංජනං අර්ථ සහිත වූ ව්‍යංජනං කියේ ප්‍රකාශ කිරීමෙහි මනා අර්ථයත්තා වූ කේවල පරිපූර්ණ මුළුමනින්ම පරිපූර්ණ වූ පරිසුද්ධම් බ්‍රහ්මචර්යං පිරිසිදු නිවන් මඟ. පිරිසිදු නිවන් මඟ තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. පිරිසිදු නිවන් මඟට අයිති වෙනවා සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාදේ, සතර සම්මප්පදාන වීරිය, ඊළඟට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය, පංච බල, සති ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා කියන බොජ්ජංග ධර්ම හත, සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේව තමයි ඒ මුලමදාග පිරිසිදු ධර්මයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මෙන්න මේ ධර්මය අහන්න ලැබෙනවා මෙයාට. තතරූපස්ස ධම්ම අන්නේ ධර්මය බෞසුතා හොන්ති බෝ අහනවා. දත අහලා හිට හොඳට මතක තබා ගන්නවා. වචසා පරිචිතා වචනෙන් පුහුණු වෙනවා, පුරුදු කරනවා, ප්‍රගුණ කරනවා. මනසානුපෙක්කිතා අර්ථ නුවණින් විමසනවා. දිට්ඨියා සුප්පටි විද්ධා කාරණා පැහැදිලි කරගන්නවා. ඒක තමයි බෞස්ෘත බව කියන්නේ. මේක තමයි මහණෙනි පස්වෙනි කරුණ. මොකද්ද මේ ආර්ය ප්‍රඥාව උපදවා ගැනීමට, බ්‍රහ්මචර්ය ප්‍රඥාව උපදවා ගැනීමට මුල්වන්නා වූ, මූලිකවම හේතුවන්නා වූ පස්වෙනි කාරණාව. එතකොට මේ කාරණාව තියෙනවා. දැන් ඔන්න කරුණු පහයි. පළවෙනි එක තමයි ශාස්ත්‍රුන් වහන්සේ වැසිරු කරන්න ලැබෙනවා. එහෙම නැත්නම් වෙනත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කරන්න ලැබෙනවා. එතකොට ඒ ඇසුර වෙන කෙනෙක් ඇසුරු කරනවට වඩා වෙනස්. වෙන කෙනෙක් ඇසුරු කරන්නේ මිත්‍රයෙක් වගේ, යාළුවෙක් වගේ, හිතවතෙක් වගේ, දෙක පියෙක් වගේ, ඥාතියෙක් වගේ. මෙතන ඊට වෙනස්. තියුණු හිරියොතක් තියෙන්න ඕන. ඒ වගේම සෙනෙහසක් ගෞරවයක් තියෙන්න ඕනේ. මට මේ නිවන් මඟ පෙන්වා දෙන උත්තමයා නේද මේ කියලා. ආගේ ගෞරවය පළවෙනි එක. එතකොට දෙවෙනි එක මොකද්ද? එබඳු ගෞරවයකින් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරලා අර්ථ ගිහිල්ලා කලින් කලට අහලා ඒක ඉගෙන ගන්න ඕනේ. නිසක බවට පත් වෙන්න ඕනේ. ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි යා ඊට පස්සේ කායි විවේකයෙන්, චිත්ත විවේකයෙන් වාසය කරනවා. හතරවෙනි කරුණ තමයි යා සමාදන් වෙන සීල්පද සෑම සීල්පදයක්ම මහත් ගෞරවයෙන් යුක්තව ආරක්ෂා කරගෙන හොඳ යවතුම් පැවතුම් නැතුව අනුමාත්‍ර වරදීත් බය දකිමින් සමාදන් වෙච්ච ශික්ෂාපද හොඳට ආරක්ෂා කරගෙන ඉන්නවා. පස්වෙනි කරුණ තමයි යා බොහෝ දහම් කරුණු දන්නවා. බහුශ්‍රුතයි. බොහෝ දහම් කරුණු දන්නවා යා. සුතදරයි. ඒ දහම් කරුණු හොඳට මතකේ තියෙනවා. සුත සම්නිච්චය. ඒ අහලා හොඳට රැස් කරගෙන ඉන්න ඔයා. ඒ තමයි මේ මුල්මදාග පිරිසිදු ධර්මය. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එයා ඒවා ගැන හොඳට දන්නවා. අන්නේ ධර්මයේ මතක තියාගෙන වචනෙන් පුරුදු කළා. ඒ වගේම නුවණින් මෙනෙහි කරලා කාරණා පැහැදිලි කරගෙන ඉන්නවා. මේ බෞස්ෘත භාවයේ පස්වෙනි කරුණ. හයවෙනි කරුණ තමයි ආරද්ධ විරියෝ. ආරද්ධ විරියෝ කියලා කියන්නේ වීරිය පටන් අරන් තියෙනවා. මොකද්ද මේ වීරිය? අකුසලානං ධම්මානං පහනාය. තමන් තමන්ගේ අකුසල් ටික ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. මට මෙන්න මේ මේව කයෙන් වෙන අකුසල්. ඒක කයෙන් වෙන අකුසල් ඔක්කොම බැහැර වෙනවා සීලේ පීඨපු ගමන. වචනයෙන් වෙන අකුසල් මේවා මේවා කියලා එයා අවබෝධ කරගෙන ඉන්නවා. කයින් වෙන අකුසල් තමයි ඔය මේ පින්නා දෙන්නේ මේ ප්‍රාණඝාතී සොරකම. ඊළඟට මේ ධර්මමාර්ගී ගමන් කරන භික්ෂුවකට නම් බඹසර නැතිවීම වචෙන් වෙන කයින් වෙන අකුසලයක්. බ්‍රහ්මචාරී බව කුසලයි. එතකොට දැන් මෙයා ප්‍රාණඝාතයෙන් වැළකීලා හොරකමෙන් වැළකීලා බ්‍රහ්මචාරී කෙනෙක් බොරුවෙන් වංචාවෙන් වැළකීලා මේ යහපත් ජීවිතය ගෙවනවා. එතකොට මේ කෙනා අනුමාත වර්ධී බය දකින් වාසය කරන කුසල් තියෙනවා. නමුත් අකුසල් හටගත්තොත් එම යා හොඳට කල්පනා කළා මේ අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. ඒ තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන මෙයාගෙන් කියවුනොත් මෙයා වහාම ප්‍රහාණය කරන්න ඕනේ ඒවා. ආය ආය කෙරෙන්නේ නැති වෙන්නේ. මනසින් අකුසල් වෙනකොට මනසින් අකුසල් ඇති වෙනවා නී ඊර්ෂියාව, ක්‍රෝධය, බද්ධ වෛරය, එකට එක කිරීම, ගුණමකු බව, දැඩි බව, ඊළඟට මාන්නය, මේවා මනසින් වෙන අකුසල්. මේවා දුරු කරන්න ඕනේ. එතන උපන් අකුසල් හඳුනාගෙන අකුසලානම් ධම්මානම් පහනාය ඔන්න අකුසල් ධර්ම ප්‍රහාණය කරන්න වීරිය පටන් ගත්ත කෙනෙක්. කුසලානම් ධම්මානම් උපසම්පදාය කුසල ධර්ම උපදවා ගන්න දැන් මහසි ගන්නවා. කුසල ධර්ම උපදවා ගන්න දැන් යා කයින් ඔක්කොම කුසල් රැස් කරනවා. බොරු කියන්නේ නැත්තම්, කේලාම් කියන්නේ නැත්තම්, පරුස වචන කියන්නේ නැත්තම්, හිස් වචන කියන්නේ නැත්තම් වචනෙන් කුසල් රැස් වෙනවා. ඊළඟට මනසෙන් කුසල් රැස් වෙනවා. මෙයා මෛත්‍රී ආදී භාවනාවක යෙදෙනවා, නිහතමානීව ඉන්නවා, මානින්තර වාසය කරනවා. මෙයා වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ, පලි ගන්නේ නැහැ, ගුණමකුකම් කරන්නේ නැහැ, එකට එක කරන්නේ නැහැ, දැඩිව සිටින්නේ. මෙයා මනසෙන් ඒව නැති කරලා නිහතමානී වෙලා කුසල ධර්ම දියුණු කරගන්නවා. ඒ දියුණු කරගෙන ඉමු පිණිස තාමවා දැඩි වීරියක් ගන්නවා, දල්ල පරක්කම බලවත් වීරියක් ගන්නවා. අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු මෙයා වීරිය ආතරින්නේ. මෙයා කුසල් ධර්ම දියුණු කරගන්න තිබෙන වීරිය ආතරින්නේ. මෙන්න මේක තමයි නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ හයවෙනි කාරණාව. නිවන් අවබෝධයට උපකාර වන්නා වූ හයවෙනි කාරණාව තමයි වීරිය. උපන් අකුසල ධර්මයන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් කරන්නා වූ වීරිය තමයි හයවෙනි කාරණාව. දැන් ඔන්න කරුණු හයයි. හත්වෙනි කාරණාව තමයි මෙයා යනවා දැන් යම් යම් කරුණු කරන්නේ සංඝයා මැද්දට යනවා. භික්ෂුවක් නම් ඒ පිරිස මැද්දට සම් තමන්ගේ සබ්‍රමචාරින් වහන්සේලා අතරට මෙයා එක එක කරුණු වලට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනානා කතිකෝති, උවමනා නැති වචනයක් පිට කරන්නේ. අනානා කතිකෝති, එක එක විකාර කතාවල් කරන්නේ. යා විහිළු තාලු කරන්නේ, අදාළ නැති දේවල් කතා කරන්නේ, ඕන නැති දේවල් ටැඟිලි ගහන්න යන්නේ, කට දාන්න යන්නේ. ඊළඟට අතිරච්ඡාන කතිකෝ, තිරිසං කතාවල ඉදෙන්නේ. තිරිසං කතාවලදී ඒ කියන්නේ දෙතිස් කතාවේ ඉදෙන්නේ. අනවශ්‍ය කතාවල වලට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ, අනවශ්‍ය කතාවල ඉදින්නෙත් නැහැ, දෙතිස් කතාවල ඉදින්නෙත් නැහැ. මොකද්ද කරන්නේ ආයෙම? පිරිස මැද්දට ගියොත් සාමං වා ධම්මං භාසති, එක්ක තමන් දහම් කරුණක් කියනවා. අසවල්තන බුදුරජාණන් වහන්සේ මේ මෙහෙම දේශනා කළා. ඒව විතර යා කියන්නේ දහම් කරුණක් කියනවා. එහෙම නැත්තම් පරංවා අජ්ජේසති, තව කෙනෙකුට කියනවා ස්වාමීන් වහන්සේට මතකද අසවල් දේශනාව බුදුරජාණන් වහන්සේගේ. උතුරි ස්වාමීන් වහන්සේ කියනවා මට මතකයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා. එක්ක තමන් ධර්ම කරුණු කියනවා, නැත්තම් තව කෙනෙකුට ධර්ම කරුණක් කියන්න උනන්දු කරවනවා. ඒ දෙක කෙරෙන්නේ නැත්තම් අරියෝවා තුන්නී භාවන්නාති මඤ්ඤති, තමන්ගේ භාවනාව පිණිස ආරිතුස්නිම් භූත භාවයෙන් සිටින එක ඉක්මවා යන්නේ. ඒක තමන් භාවනාවක දෙමින් වාසය කරනවා. ඔන්න බලන්න නිවන් අවබෝධ කරගන්න හේතු වෙන කරුණු. මේ හේතු වෙන කරුණු අපි ඇති කරගන්නේ නැතුව අපි කොයිතරම් පැතුවත් නිවන් අවබෝධ කරගන්න ඕන, අනීමට සංසාරයෙන් මිදෙන්න ඕන, සංසාරයෙන් මිදෙන්න ඕන කියලා ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඔබට මේ කියන එකට හොඳට පැහැදිලි නැති මේකේ පැතුම් නැහැ. මේකේ ප්‍රාර්ථනා නැහැ, මේකේ යාදිනි නැහැ, මේකේ යාඥාවල් නැහැ, මේකේ හිස් ගොඩනැගිලි වලට අද්දක උස්සගෙන ඉන්නේ නැහැ. මේකේ හිස් ආකාශ දිහා බලාගෙන අද්දක උස්සන්නේ නැහැ, මූද ළඟට ගිහිල්ලා අද්දක උස්සන්නේ නැහැ. මේකේ තියෙන ඊට වඩා බොහෝම පැහැදිලි අවබෝධයකින් යුක්ත වැඩපිළිවෙලක්. ආනි වැඩපිළිවෙල තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟ කරුණ තමයි අටවෙනි එක. දැන් බලමු, දැන් හත්වෙනි එක දක්වාම බලමු කරුණ ටික දැන් පැහැදිලිද කියලා බලන්න. දැන් මේ කියන්නේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා. බ්‍රහ්මචර්යක නිවන් මඟ, නිවන් මඟට උවමනා කරන ප්‍රඥාව ඇති කරගන්න මුල් වෙන මූලිකම කරුණ ටික මේ කියන්නේ. මේ කරුණ ටික සම්පූර්ණ නම් එයා මේ ජීවිතේදී සෑහෙන දියුණුවක් කරා යනවා. පළවෙනි කරුණ තමයි එක්ක ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරන්න ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කරනකොට ඇසුරු කරන්න තිබෙන්නේ බොහොම තියුණු හිරියොතක් පැතුව ප්‍රේමයෙන් ගෞරවයෙන් තමයි ඇසුරු කරන්න ඕනේ. ඒක තමයි මේ නිවන් මඟට මුල්වන්නා වූ ප්‍රථම කාරණාව. දෙවනි කාරණාව තමයි ඒ වගේ ප්‍රේමයෙන් ගෞරවයෙන් ඇසුරු කරන්නා වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේ වේවා, කල්යාණ මිත්‍රයන් වහන්සේවා ළඟට ගිහිල්ලා තේරෙන්නේති දහම් කරුණු අහන්න ඕන. මේකේ අර්ථය මොකද්ද ස්වාමීනි? මේකේ අර්ථය මොකද්ද ස්වාමීනි? මේක කොහොමද තේරුම් ගන්නෙ? එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මොකද කරන්නේ? ඔව්, ප්‍රකට නැති කාරණා ප්‍රකට කළ දෙනවා. ඉස්මතු වෙච්ච නැති දේවල් ඉස්මතු කළ දෙනවා. සැක සහිත කරුණු වලින් සැක බැහැර කරවල නිසක භාවයේ පිහිටවනවා. විචිකිච්ඡාව දුරු කරලා දෙනවා. එතකොට යාට ධර්මයේ කෙරෙහි බොහෝම පැහැදීම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දෙක. තුන්වෙනි කරුණ තමයි එයා මොකද කරන්නේ? දැන් ධර්මයත් තාලයා ටික ටික භාවනා කරනවා. හුදිකලා වෙනවා. එයා ටික ටික සමාධිය වඩන්න පුරුදු වෙනවා. චිත්ත විවේකී ඇති කරගන්න මහන්සි ගන්නවා. තුන්වෙනි කාරණාව. එතකොට තමයි යාට තේරෙන්නේ මෙයාගේ මේ සීලය හොඳට දියුණු කරගන්න ඕන කියලා. එයා මොකද කරන්නේ ඊට පස්සේ? හොඳට සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හොඳට දියුණු කරගන්නවා. අවතුන් පැවතුන් ඉතාම යහපත් ලෙස ඇති කරගන්නවා. අනුමාත්‍ර වරදක්වත් කරන්නේ නැහැ. ඒකෙත් බය දකිනවා. ශික්ෂා පදයන්හි හොඳට හික්මෙනවා. ඒක තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව මොකද්ද? බෞස්ෘත බව. එයා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන වීරී. සතර සතිපට්ඨාන කිව්වේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ගැන හොඳට ඉගෙන ගන්නවා. සතර ඉද්ධිපාද, ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, වීමාසා ඉද්ධිපාද ගැන ඉගෙන ගන්නවා. සතර සම්මප්පදාන වීරිය, උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස තියෙන වීරිය, නූපන්න කුසල් නූපදවීම පිණිස තියෙන වීරිය. ඒ වගේම නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය, උපන් කුසල් භාවනා වශයෙන් වැඩි දියුණු කර ගැනීමට තියෙන වීරිය පවත්වනවා. ඊළඟට සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ඇති කර ගැනීම ගැන කතා බස් කරන ධර්මයේ මේ සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයන්. සති ධම්ම විචේ විරි පීටි පස්සද්ධි සමාධි උපෙක්ඛා බොජ්ජංග ධර්මයන්. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ග. මේවා තමයි ධර්මයේ. මේ ධර්මයේ සම්පූර්ණ මිලක් වෙලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසමයි. ආංගී ධර්මයේ හොඳට මතක තියාගෙන වචනින් ප්‍රගුණ කළා හිට නෝණින් මානසිකාර කළා. එයා කරුණු පැහැදිලි කරගන්න බෞස්ෘතයි. ඒක තමයි පස්වෙනි කාරණාව. ඊළඟ එක තමයි යාගේ හයවෙනි කාරණාව තමයි වීරිය තියෙනවා යාට. ආරද්ද වීරිය. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල ධර්මයන් දියුණු කිරීම පිණිසත් පටන්ගත් වීරිය තියෙනවා. තාමවා දැඩි වීරියක්, දල්ල පරාක්‍රම බලවත් වීරියක් තියෙනවා. අනික්ඛිත දුරු කුසලේසු ධම්මේසු. කුසල දහම් කෙරෙහි අත්හරින් නැති වගකීමක් ඇතුව එයා එක කරගෙන යනවා. හත්වෙනි කාරණාව තමයි පිරිස මැද්දට ගියාම අනානාකතිකෝ. අනානාකතිකෝ කියලා කියන්නේ අනවශ්‍ය නානා කරුණු, අනවශ්‍ය කරුණු කී කී ඉන්න කෙනෙක් නෙමෙයි. එයා අනවශ්‍ය වචනයක් පිට කරන්නේ නැහැ කටින්. අතිරච්ඡාන කතිකෝ, තිරිසං කතාවල යෙදෙන්නේ. සාමංවා ධම්මං වාසිතේකු තමන් බණු කියනවා දහම් කරුණක් කියනවා පරේවා අජ්ජේසති වෙනත් කෙනෙක්ව දහම් කරුණක් කියන්න පොළඹවනවා ගරු සර්වයතුව එහෙම නැත්නම් අරියංවා තුන්නී භාවං ආරියෝ තුස්කින් භූත භාව නිස්සබ්ද ආරි නිස්සබ්ද කියන්නේ නිස්සබ්ද භාවනාවක දෙමින් වාසය මෙයා තමයි මාර්ගය අල්ලන්නේ අනිත් කවුරුවත් මේ මාර්ගය දිනු කරන්න පුළුවන් වෙන්නේ නැහැ කාටවත් මීරු තාලු කතා බහ හිස් කතා කිසිවක් නැහැ කට තියෙනවට කතා කිරිල්ලක් යාගේ නැහැ හොඳට පාලනය කරනවා යා වචනේ ඊළඟ එක පංච සුඛෝපන උපාදාන කන්දේසු උදයබ්බ්‍යානුපස්සී විහෙරති එයා පංච උපාදාන ස්කන්ධයන් හටගන්නා ආකාරය නැසින්නා වූ ආකාරය නුවණින් දකිමින් වාසය කරනවා ඉති රූපං මේව තමයි රූප මොනවාද රූප සතර මා ධාතුකින් හටගත්තු දේවල් තමන් තුළ තිබෙන කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආත්මාව දලබු පෙනහළු බඩදිය කුඩා බඩවල් මහ බඩවල් ආදීගෙන තමන් නුවණින් විමසන මේව පටවි ධාතු ඒ වගේම පිටසම සැරවල ඊ දහඩිය කෙලසොට සඳ මිදුළු මුත්‍රාදී විමසනවා මේව ආපෝ ධාතු තේජෝ ධාතු විමසනවා යා තේජෝ ධාතු තමයි මේ කාබු බීපු දේවල් දිරවන්නා වූ පැසවන්නා වූ තීජෝ ධාතු ස්වභාවය විමසනවා ඊ වායෝ ධාතු විමසනවා මෙයා කොම දකින මේව තමයි රූපය රූපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති මහණෙනි සීතලින් උෂ්ණින් පිපාසින් බණගින්නෙන් ආදීන් නැසී වෙනසී යන නිසා මේවට රූප කියනවා අපේන පින්දුපමං රූපම් මෙය පෙන පිඩක් වගේ නැති වෙලා යන ශරීරයක් තියෙන කියලා හොඳට නුවණින් විමසනවා රූපය. එතකොට මෙයා රූපේ නුවණින් විමසද්දී මෙයා සතර මා ධාතු වශයෙන් බලනවා මේකයි රූපේ. ඒ වගේම බලනවා මේ මලකුණක් කුණු වෙලා යන ආකාරයේ මේ රූපය කුණු වෙලා යනවා. දැන් අපි ගත්ත සුනාමියේ සිද්ධ වෙච්ච මූණ දීපු ආය මරුණට පස්සේ දවස් දෙකයි තිබුණේ. කුණු වුණා, ඉදි වුණා, සැරව ගැලුවා, ඕජස් වැගිරෙන්න පටන් ගත්තා. මේ වෙනකොට පොළොවට පස් වෙලක් ඉවරයි. මේ පෙන පිඬක් වගේ මේ රූපේ කියලා නුවණින් විමසනවා ඉති රූපං මේ විදිය රූපේ. ඉති රූපස් සමුදය මේ රූපේ හටගන්නේ ආහාර වලින්. ඉති රූපස් අත්තංගව මේ ආහාර වලින් හටගන්න රූපෙට ඇලුම් කළොත් පිළිගත්තොත් මං මේ රූපේ රූපේ හොඳ කියන්න පටන් ගත්තොත් මේක හිත බැසගත්තොත් පටිච්ච සමුප්පාදේ හැදිනවා මේ රූපේ මුල් කරගෙන. ඒ නිසා මම මෙහෙම කරන්නේ නැතු මේක අනිත්‍ය වශයෙන්ම දකිනවා. එතකොට මේ රූපය හැදින්නේ මෙතනින්ම ඉවර වෙනවා කියලා. මෙයා නෝණින් විමසන්න පටන් ගන්නවා. ඊළඟට එයා බලනවා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. කනේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. දිවේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. කයේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. මනසේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. මේ විඳීම් මෙයා හොඳට නුවණින් විමසනවා. වේදනා බුබ්බුළු උපමා. ඒ විඳින්නා වූ විඳීම දිය බුබුලක් විඳින්නේ නැහැ බිනිබිනි යන බව. මියා තේරුම් ගන්නවා සැප වේදනාව ඇති වෙන ස්පර්ශේ නැති වී යනකොට සැප විඳීම නැති වෙනවා දුක් වේදනාව ඇති වෙන ස්පර්ශේ නැති වෙනකොට දුක් විඳීම නැති වෙනවා උපේක්ෂා විඳීම ඇති වෙන ස්පර්ශේ නැති වෙනකොට උපේක්ෂා විඳීම නැති වෙනවා මේ විඳීම නැති වෙනවා එවනම් එතකොට ස්පර්ශයේ තිබුණොත් තමයි තිබෙන්නේ ස්පර්ශය වෙනස් වෙනකොටම විඳීම වෙනස් වෙනවා මේක එතකොට මොහොතින් මොහත මේ ඇහත් වෙනස් වෙනවා මොහොතින් මොහත විඥානේ ඇහිඳ දකින රූපෙත් වෙනස් වෙනවා විඥානෙත් වෙනස් වෙනවා මොහොතින් මොහත ස්පර්ශය වෙනස් වෙනවා මොහොතින් මොහත ස්පර්ශය වෙනස් වෙනකොට මොහොතින් මොහත විඳීම වෙනස් වෙනවා මෙයා මේක තේරුම් ගන්නවා මේ වෙනස් වෙන දියක් මේ විඳීම ඊරසියා කල්පනා කරන මේ විඳීම දිගින් දිකට හට ගන්නවා මම මේක අවබෝධ කරන්නේ නැතුව මේක පිළිගත්තොත් මම මේකේ ගුණ දකින්න පටන් ගත්තොත් මේක සිත බැසගත්තොත් එීම පටිච්ච සමුප්පාදය හැදෙනවා මේක මම නුවණින්ම අවබෝධ කරලා මේ අලු ප්‍රහාණය කළ ප්‍රතිසම්පාදේ නිදහස් වෙන එතකොට විදීම ඉවරයි. ආ නැතිවීම නැතිවීම පංච පාදානස්කන්ධය දකිනවා. එතකොට මෙයා දකිනවා ඊළඟට සංඥා. ඇහි ස්පර්ශයෙන් හට ගන්නවා රූප සංඥා. කනේ ස්පර්ශයෙන් හට ගන්නවා ශබ්ද සංඥා. නාසයේ ස්පර්ශයෙන් ගන්ධ සුවඳ දැන ගන්නවා හඳුනා ගන්නවා. දිවේ ස්පර්ශයෙන් රසය හඳුනා ගන්නවා. කයේ ස්පර්ශයෙන් පහස හඳුනා ගන්නවා. මනසේ ස්පර්ශයෙන් අරමුණු හඳුනා ගන්නවා. මේක සැනකින් සැනකින් ඇහැ වෙනස් වෙනවා, රූපය වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා, ස්පර්ශය වෙනස් වෙනවා. එතකොට හඳුනා ගන්න එක වෙනස් වෙනවා. මේක මෙයා මොහොතින් මොහොත වෙනස් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, සංඥා මෙයා දකිනවා. මේ අනිත්‍ය වූ දෙයක් නේ. මේ සංඥාව ස්පර්ශයෙන් හටගන්නා වූ, ස්පර්ශය නැතිවීමෙන් නැතිවන්නා වූ ධර්මතාවට ඇති දෙයක් නේ මේ සංඥාව. ඊළඟට බලනවා මේ සංඥාවන් පිළිගත්තොත් මමයි කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. මේක සතුටින් පිළිගත්තොත්, මේකේ ගුණ කියන්න පටන් ගත්තොත්, මේකේ හිත බැසගත්තොත් පටිච්ච සමුප්පාදය හැදෙනවා. එහෙනම් ඒක වළක්වන්න නම් මම මේ නොපිළිගන්න ඕන. ගුණ නොකියා සිටින්න ඕනේ. හිත නොබැස ගන්න තත්ත්වයට පත් කරගන්න නම් මම මේම අවබෝධ කරන්න ඕනේ අනිත්‍යයි කියලා. මරීචික උපමා සංඥා, මේක මිරිඟුවක් වගේ එකක් කියලා. මම මේ සංඥාව මනාව අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ අවබෝධ කරන්න හිත පිහිටවා ගන්නවා. ඊළඟට සංස්කාරය. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා රූප සංචේතන. කනේ ස්පර්ශයෙන් හටගන්නවා ශබ්ද සංචේතන. නාසයේ ස්පර්ශයෙන් හටගන්නවා ගන්ධ සංචේතන. දිවේ ස්පර්ශයෙන් හටගන්නවා රස සංචේතන. කයේ ස්පර්ශයෙන් හටගන්නවා පොට්ටබ්බ සංචේතන. මනසේ ස්පර්ශයෙන් හටගන්නවා ධම්ම සංචේතන. එහෙමනම් එහැ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඇයෙන් දකින රූපේ වෙනස් වෙනවා. විඥානේ වෙනස් වෙනවා. එහෙ වෙනස් වෙන විදියට විඥානෙත් වෙනස් වෙනවා. එතකොට ස්පර්ශය වෙනස් වෙන විදියට චේතනාව වෙනස් වෙනවා. ඒ චේතනා වෙනස් වෙනකට ඒක අනිත්‍ය උදයක් හැටියට අවබෝධ කරගන්නවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා මේ චේතනාව. ස්පර්ශය වෙනස් වෙනකට වෙනස් වෙනවා. ඔන්න ඇහි ස්පර්ශයෙන් එක රූපයක් දැක්කා. දැකලා ඊළඟ මොහොතේ ඇහි අනිත් පැත්තට ගියා. ඊළඟ රූපය දැක්කා. චේතනා දෙකක් ඇති වෙලා නැති වෙනවා. නුවණින් විමසනවා මෙයා. මොහොතින් මොහොත චේතනා වෙනස් වෙනවා. එතකොට මේ වෙනස්වන්නා වූ සංස්කාර ඒ අවබෝධ කරගන්න ඒකාන්තින්ම මේ අනිත්‍යයි. මේ සංස්කාර අනිත්‍ය, ස්පර්ශ අනිත්‍ය නිසාම මේ සංස්කාර අනිත්‍යයි. ඊළඟට යා කල්පනා කරන මේ අනිත්‍ය වූ සංස්කාරයන් කෙරෙහි මම සතුටින් පිළිගත්තොත්, මේකේ ගුණ හිතන්න පටන් ගත්තොත්, මේක හිත බැසගත්තොත් පටිච්ච සමුප්පාදය හැදෙනවා. එතකොට මට ආයි පොදිපොද මේ සංසාරය යන්න වෙනවා. එහෙනම් මට කරන්න තිබෙන්නේ මේ අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන්ම දකින එකයි නේද? එයා කල්පනා කරනවා. කල්පනා කළා අනිත්‍ය වශයෙන්ම නුවණින් විමසන්න පටන් ගන්නවා එයා ඒක. එතකොට ඒකේ අනබිනන්දති, අනබිවදති, අනජෝසාචිත්තති. එතකොට පිළිගන්නේ නැහැ, ගුණ කියන්නේ නැහැ, ඒක හිත බැසගන්නේ නැහැ. එතකොට පටිච්චසමුප්පාදේ හැදෙන්නේ නැති වෙනවා. ආංග විදිහට යා පංච පාදානස්කන්ධේ සංස්කාර උපාදානස්කන්ධේ නුවණින් විමසනවා. ඊළඟට යා විඥාන උපාදාන ස්කන්ධයත් නෝනින් විමසන මෙන්න මේකයි ඉති විඥානං. මේකයි විඥාණය. ඇහෙන් රූපේ දකින්නකට ශනේකින්ම විඥාණය හටගන්නවා. ඇහැ ඊළඟ පැත්තට යමුයකට ඊළඟට ආය වෙන විඥාණයක් හටගන්නවා. ආය වෙන පැත්තකට යමුයකට ඊළඟ විඥාණයක් හටගන්නවා. කණින් ශබ්දයක් ඇහෙනකට එක විඥාණයක් හටගන්නවා. ශබ්ද වෙනස් වෙනකට ඊළඟ විඥාණයක් හටගන්නවා. මොකද ශනේයක් ශනේයක් පාසා ඇහැ වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙන විදියට විඥානෙත් වෙනස් වෙවි වෙනස් වෙවි ඇති වෙනවා. ඇහි විඥානේ වෙනස් එකක්, කනේ විඥානේ වෙනස් එකක්, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ හට ගන්නවා. නැති වෙවි අනිත්‍ය වෙන විඥානය. මේ විඥානේ මේ ඇහි විතරක් ඇහි හටගන්නේ, ආයතන ඇහි විතරයි විඥානය හටගන්නේ. ඇහි හට ගන්නවා, කනේ හට ගන්නවා, නාසයේ හට ගන්නවා, දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. ආයතනයි විතරයි විඥානය හට ගන්නෙ, වෙන කොහෙවත් හට ගන්නෑ. එතකොට ආයතනයි විතරක් විඥානය හට ගන්නෙ මොකද? ආයතනයි නාම රූප වලින් හදිච්ච නිසා. ඇහැ නාම රූප වලින් හදිච්ච එකක් නිසා ඇහි විඥානය හට ගන්නවා. කණේ නාම රූප වලින් හදිච්ච එකක් නිසා කණේ විඥානේ හට ගන්නවා. නාසයේ නාම රූප වලින් හදිච්ච එකක් නිසා නාසයේ විඥානේ හට ගන්නවා. දිව නාම රූප වලින් හදිච්ච එකක් නිසා දිවේ විඥානේ හට ගන්නවා. කය නාම රූප වලින් හදිච්ච එකක් නිසා කයේ විඥානේ හට ගන්නවා. මනස නාම රූප වලින් හදිච්ච එකක් නිසා මනෝ විඥානේ හට ගන්නවා. එහෙනම් මේ විඥානේ හට ගනි නාම රූප වලින් හදිච්ච නිසා මේ ආයතන හය. එතර මේ විඥානේ හට ගන්නකොට මේක මොහොත මොහොත පාසා වෙනස් වෙවි යන විඥානයක් තියෙනවා. එතකොට මේ විඥාණයෙන් තමයි ස්පර්ශය හැදෙන්නේ. ආයතන තුනක් එකතු වීමෙන් තමයි ස්පර්ශය හැදෙන්නේ. මොකද්ද ඇස නම් ඇස රූපේ විඥානය. ඇසේ ස්පර්ශය හැදෙන්නේ එතකොට. කන ශබ්දේ විඥානය එකතු වුනාම කන ස්පර්ශය හැදෙනවා. නාසයේ ගඳ සුවඳ විඥානය එකතු වුනාම නාසයේ ස්පර්ශය හැදෙනවා. දිවේ රසයේ විඥානය එකතු වුනාම දිවේ ස්පර්ශය හැදෙනවා. කයයි පහසයි විඥානය එකතු වුනම කය ස්පර්ශය හැදෙනවා. මනසයි අරමුණේ විඥානය එකතු වුනම පස්සේ මනසේ ස්පර්ශය හැදෙනවා. එතකොට මේ ස්පර්ශය එතකොට මේ විඥානේ අනිත්‍ය වූ විඥානයක්. ඥා මේක හොඳට අවබෝධ කරගන්නවා. මේ විඥානේ අනිත්‍යයි. ඊට පස්සේ මොකද මෙයා කරන්නේ? මේක පිළිගන්නේ. යදන්න පිළිගත්තොත් හොඳ කිව්වොත් හිත පිහිටනවා මේක ඊට පස්සේ හිත. පිහිටපු ගමම්ම පටිච්ච සමුප්පාදේ හැදෙනවා. එහෙනම් දැන් මෙයා දන්නා පටිච්ච සම්පයි දැන් මෙයාට දහම් දැනුම තියෙනවනේ අර සුතේ බෞසුත භාවයේ තියෙන දැන් මෙයා අල්ලනවා මේ ධර්මයේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා හොඳට නෝනෙන් විමසීමස බලනකොට මෙයා කල්පනා කරනවා පටිච්ච සමුප්පාදේ නැහැදි තියෙන්ද නම් මේ පංච උපාදාන ස්කන්ධේ එක උපාදාන ස්කන්ධයකොත් හිත පිහිටන්නේ නැතුව තියන්න ඕනේ. ලොකෝම අනිත්‍ය වශයෙන් නෝණින් විමසීම බලනකට එයා එකක්වත් පිළිගන්නේ නැති යනවා. ඒ ගුණ කියන්නේ නැති වෙනවා. ඒකද ඒ එකකවත් හිත බැසගන්නේ නැති වෙනවා. එතකොට එයා පටිච්චසමුප්පාදේ නිදහස් වෙනවා. ආන්නේ කියා අවබෝධ කරගන්නවා. ඔන්නේ කරුණ වට තමයි හේතු. ඔය හට තමයි උපකාරක ධර්මයේ මොනවටද මේ මාර්ග බ්‍රහ්මචර්ය ප්‍රඥාව ලැබිලා නැත්නම් ලබා ගන්නත් ලැබුවා වූ මාර්ග බ්‍රහ්මචර්ය ප්‍රඥාව භාවනා වශයෙන් බොහෝ සෙයින් වැඩි දියුණු කරලා සම්පූර්ණ කර ගන්නත් උපකාර වෙන්නේ ඔය කියව කරුණු අට. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙකුට ඒ කරුණු අට තියෙනවා නම් මොනවද ඒ කරුණ වට? කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙරෙහි බලවත් හිරියොතප් ඇතුව බලවත් ප්‍රේමයෙන් ගෞරවයත් තිබීමත්, ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ බලවත් දී ගරුසරු දක්වමින් දහම් කරුණු ඉගෙන කියා ගැනීමත්, හුදකලා වාසී වෙදමින් සමත භාවනාවක යෙදීමත්, සීල සම්පන්නව වාසය කිරීමත්, බෞද්ධ භාවයේ දියුණු කර ගැනීමත්, ඒ වගේම ආරද්ධ විරියෙන් යුක්ත වීමත්, පිරිස මැද්දට පැමිණෙ විට අනවශ්‍ය කතා බහ කිසිම දෙයක් නැතුව, තිරිසං කතාවල යෙදෙන්නේ නැතුව, ධර්මයේ විතරක් කතා කරන, තවත් කෙනෙකුගෙන් ධර්මයේ විතරක් අහන, එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයේ පුරුදු කරන කෙනෙක් වශයෙන් සිටීමත්, පංච උපාදාන ස්කන්ධයේ හොඳට නුවණින් විමසීමස බඳ භාවනා කරන කෙනෙක් වශයෙන් සිටීමත් කියන මෙන්න මේ කරුණ වටෙන් යුක්ත නම් කෙනෙක් ආන සබ්‍රමචාරින් වහන්සේලා අතර එයාට නිකම්ම පිළිගැනීමක් සම්භාවනාවක් එයාට ප්‍රශංසාත්මකව කතාබස් කිරීමක් ඇති වෙනවා. අයංකෝ ආයස්මා සත්තාරං උපනිස්සාය විහෙරති. මේ ස්වාමීන් වහන්සේ බොහෝ ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කරනවා. අඤ්ඤතරං වා ගරුඨාණිය සබ්‍රමචාරී වෙනත් වූ කල්යාණ මිත්‍රන් වහන්සේ නමක් ඇසුරු කරන කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේට තියෙන ලොකු ගෞරවයක්. මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රන් වහන්සේ කෙරෙහි ලොකු ගෞරවයක් තියෙනවා. හිරියොතක් තියෙනවා. අද්දායස්මා ජානං ජානාති පස්සම් පසති. ඒකාන්තින්ම මේ ස්වාමින් වහන්සේ නම් යමක් අවබෝධ කරලා තියෙන්නේ. යමක් දකින කෙනෙක් ඒකයි මෙහෙම ගෞරවයක් තියෙන්නේ කියලා ඔන්න හිතන පළවෙනි කාරණාව. මේ ස්වාමින් වහන්සේට නම් මේ ධර්මයේ අවබෝධ වෙලා තියෙනවා. ඒක නිසයි මේ මෙච්චර ගෞරවය ඇති වෙලා තියෙන්නේ. ඔන්න පළවෙනි කාරණාව. ආ ප්‍රශංසා ලබන දෙවනි කරුණ තමයි එයා කල්පනා කරනවා. ආ මේ ස්වාමීන් වහන්සේ හිතුමනාපට ඇවිදගෙන යන කෙනෙක් නෙවෙයි. මේ හිතුමනාපට මේ කරුණු පටලව ගත්ත කෙනෙක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ බොහෝම ගරුසරු ඇතිව ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරනවා. බොහෝම නිවැරදි දැනුමක් මේ ස්වාමීන් වහන්සේට තියෙනවා ඇත්තේ. මොකද මේ ස්වාමීන් වහන්සේ ගිහින් ධර්මය ඉගෙන ගන්නවා. අර්ථය ඉගෙන ගන්නවා. සැකතෙන් දුරු කර ගන්නවා. එතකොට මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ සැකතෙන් දුරු කරවල මේ අප්‍රකටතෙන් ප්‍රකට කරවල ඉස්මතු නොවන තැන් ඉස්මතු කරවල දෙනවා. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේගේ අවබෝධය එහෙනම් නිවැරදි එකක් වෙන්න ඕනේ. යහපත් එකක් වෙන්න ඕනේ. මේනම් මේ දැනුම හරි කියලා සබ්‍රමචාරින් වහන්සේලා අතර මහත් ගෞරව සම්භාවනාවට ලක් වෙනවා ඒ කෙනාව. මේ අංග අටෙන් යුක්ත කෙනාව. ඊළඟට කල්පනා කරනවා මේ ස්වාමින් වහන්සේ පිරිසේ ඇලි වාසය කරන්නේ නිතරම තනියම ඉන්නවා. භාවනා කරනවා පේනවා. එහෙනම් මේ ස්වාමින් වහන්සේ මේ පිරිස කෙරෙහි එකතු වෙලා එක ගුලියට ඉන්නේ නැතිකමත් මේ තනියම ඉන්න එක පුරුදු කරලා තිබීමත් මේ නිතර භාවනා කිරීමුණු පේනවා. මේ ස්වාමින් වහන්සේ නම් ඒ කාන්තියම යමක් අවබෝධ කරන කෙනෙක්, යම්කිසි වටිනාදයක් මෙයා දකින කෙනෙක් කියලා සබ්‍රමචාරින් වහන්සේලා අයම්පි ධම්මෝ පියත්තාය. මේක තමයි යා ප්‍රිය බවට පත් වෙනවා. ඒකෙන් ගරුත්තා යා ගෞරව කරන යාට සම්භාවනාවට ලක් වෙනවා. ආන් යාගේ ශ්‍රමණ ධර්මයේ දියුණු වෙනවා. මහානකම දියුණු වෙනවා. ඊළඟට සබ්‍රමචාරින් වහන්සේලා බලනවා මෙයා ගැවතුම් පැවතුම්. හා මෙයා සීලවන්තද? මේ ස්වාමින් වහන්සේ බොහොම සීලවන්තයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙලා ඉන්නවා. බොහොම හොඳ ඇවතුම් පැවතුම් තියෙනවා. අනුමාත්‍ර වරදේවත් අනුමාත්‍ර වරදක්වත් කරන්නේ නැහැ. කුඩා වරදෙත් බිය දකිමින් වාසය කරන්නේ. හොඳට සීල්පද ආරක්ෂා කරනවා. නොවැරදීම මේ ස්වාමින් වහන්සේ නම් යම්කිසි අවබෝධයක් කරා යන කෙනෙක්. ජීවිතය අවබෝධ කරන අවබෝධයක් දකින කෙනෙක්මයි කියලා ඔන්න පිරිස අතර මෙයාව ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ගරු සම්මාන ලැබෙන කෙනෙක් වෙනවා. මෙයාගේ මහානකම දියුණු වෙනවා. ඊළඟට බලනවා මේ ධර්ම කතාවේ දිනවා මේ ස්වාමින් වහන්සේගේ දැන් කට්ටියට ඇහෙනවනේ. අහගෙන ඉන්නවා. ආ මේ ස්වාමින් වහන්සේ බහුශ්‍රුතයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති කෙනෙක්. බොහෝ ධර්ම දරාගෙන ඉන්නවා. ධර්මයේ රැස් කරගෙන ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ද මතකයක් තියෙනවා. වචනින් පුරුදු පුහුණු කරලා තියෙනවා. නුවණින් විමසලා තියෙනවා. අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් මේ ස්වාමින් වහන්සේ සැබෑ ලෙසම මේ ධර්මයේ අවබෝධ කරන කෙනෙක්මයි කියලා ඔන්න ගෞරවය ඇති වෙනවා. ප්‍රේමනාප බව ඇති වෙනවා. යහපත ඇති වෙනවා. ඉතින් මේ කෙනා වීරියවන්තෙක් නේ. හොඳට වීරිය තියෙන එක්කෙනෙක්. මොකද්ද වීරිය? අකුසල් අඳුන ගන්නවා. දැන් යාට ඇති වුණාට පස්සේ ඊර්ෂියා, ක්‍රෝධ, බද්ධ, වෛර, ගුණමකුකම, මාන්නි, අකීකරුකම, එකට එක කිරීම, මේ ඔක්කොම ඇති වුණාට පස්සේ මෙයා නුවණින් විමසිමින් ප්‍රහාණය කරනවා. ඒකට කට්ටියට මේක පේනවා. අකුසල වලට යට වෙලා යන කෙනෙක් නෙවෙයි කියලා. මෙයා කුසල් වඩනවත් පේනවා. එතකොට පිරිස අතර අදහසක් ඇති වෙනවා මේ ස්වාමීන් වහන්සේ හැබැයි වීරියවන්තයෙක්. බලවත් වීරියක් තියෙනවා. ඉන්ද්‍රිය දමනයක් තියෙනවා. බොහොම හොඳට මේ ධර්මයේ පුරුදු කරන කෙනින්නේ. හොඳට පේනවා නිරන්තරයෙන්ම මේ වීරිය මෙයා පවත්තන හැටි. පේනකට කල්පනා කරන ඒනම් ඒ සැබැවින්ම ඒකාන්තයෙන්ම මේ ස්වාමීන් වහන්සේ යමක් අවබෝධ කරපු කෙනෙක්මයි, යමක් දකින කෙනෙක්මයි, තේරුම් ගත්ත කෙනෙක්මයි කියලා. මොකද කරන්නේ? ඔන්න යා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රියමනාප කෙනෙක් වෙනවා, ගරු කටයුතු කෙනෙක් වෙනවා, සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මේ ආදි බ්‍රහ්මචාරී ප්‍රඥාව ඇති කරගත්තු එක්කෙනා පිරිස මැද්දට එනවා. පිරිස මැද්දට ආපු ගමන් අනවශ්‍ය කතා වලට ඇඟිලි ගහන්නේ නැහැ. වීලු තාලු කරන්නේ නැහැ. ආකේන දේවල් වලට කට දාන්න යන්නේ නැහැ. තිරිසං කතාවලී දෙන්නේ නැහැ. නිස්සබ්ද විඳලා ධර්ම කරුණක් කටින් කතා කරනවා. එහෙම පිරිස නිස්සබ්ද නම් වෙන කතාවකට වැටෙන්නේ ඉස්සෙල්ලා දහම් කරුණක් මතු කළා වෙන කෙනෙක්ව පොළඹවනවා ධර්ම කතාවට. එහෙමත් නැත්නම් පිරිස නිස්සබ්ද නම් භාවනාවේ දෙනවා. මෙහෙම කෙනෙක් පේනකොට අනිත් පිරිස කල්පනා කරනවා මියා හරියටම හරි. මියා තමයි හරි. මේ ස්වාමීන් වහන්සේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ධර්ම කතාවමයි කතා කරන්නේ. තවත් කෙනෙක්වත් බණපදයක් අහන්න උනන්දු කරවනවා මිසක් වල්පල් කතා මොකවත් නැහැ. අනුවස්ස දෙයකට වචනයක් කතා කරන්නේ. එහෙනම් මේ ස්වාමින් වහන්සේ හිස් කෙනෙක් නෙවෙයි. යම්කිසි අවබෝධයක් තියෙනවා. ජීවිතය ගැන යම්කිසි තේරුම් ගැනීමක් තියෙනවා. යමක් අවබෝධ කරපු කෙනෙක්මයි මේ අන්න පිරිස කෙරේ මියා බොහොම ප්‍රිය කෙනෙක් වෙනවා. ගර්භභූමන් ලබන කෙනෙක් වෙනවා. බොහොම යහපත් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මෙයා ඉන්න හුදිකලා වෙන්නකොට අනිත් වෙලාවට මෙයා මේ අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වශයෙන් නෝනින් බලමින් වාසය කරද්දී ඒ වගේම අනිත්‍ය වූ විඳීම අනිත්‍ය වූ සංඥා අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වූ විඥාන නෝනින් බලමින් වාසය කරද්දී පංච උපාදානස්කන්ධයන්ගේ මෙයා මේ එක එක දේවල් වලට ආශ කරන බව පේන්න නැතුව යනවා. මෙයා බහුභාණ්ඩික වෙන්නේ නැතු යනවා පේනවා. මෙයා ශිවපසයේ අවශ්‍ය දේ විතරක් අවශ්‍ය විදිහට පරිහරණය කරන බවට පේනවා. මෙයා රසයේ පස්සේ දුවන්නේ නැහැ කියලා පේනවා. මෙයා එක එක විසුතුරු දේවල් පස්සේ දුවන්නේ නැහැ කියලා පේනවා. බොහොම සරලව ලද දෙයකින් ඇපිලා ජීවත් වෙන කෙනෙක් බව පේන්න පටන් ගන්නවා. එතකොට හොයනකොට පේනවා මෙයාට මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැටහීම. මෙයා මේ නොවැළී වාසය කරන්න පුරුදු වෙන කෙනෙක්. අන්න එතකොට අපේ අනිත් පිරිස අතර ඇති වෙනවා පැහැදීමක්, ප්‍රියමනාපමක්, කෞරයක් ඇති වෙනවා. මේ ස්වාමින් වහන්සේ නම් ධර්මයේ අල්ලපු කෙනෙක්, ධර්මයේ වැටහිච්ච කෙනෙක්, තීරුම් ගත්ත කෙනෙක් කියලා ඔන්න අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඒ කරුණ තමයි මේ බ්‍රහ්මචර්ය ප්‍රඥාවට මුල් වන්නේ. දැන් ඔබට මේ කරුණ දිහා බැලුවම තේරෙන්නේ මේ එකක්වත් පරලෝක ගිහිලා පුරුදු කරන ඒවා නෙවෙයි. මේ සියලු දේවල් මෙලෝදී පුරුදු කරන දේවල්. උතන නෑ පරලෝක ගිහිලා පුරුදු කරන එකක්වත්. මෙලෝදී පුරුදු කරන ඒවාමයි තියෙන්නේ. මේ ජීවිතයේදී මේ කරුණ වට හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට පුරුදු කරගත්තොත් තමන් බ්‍රහ්මචර්ය ප්‍රඥාව ලබන කෙනෙක් වෙනවා. නොලැබූ බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්ය ප්‍රඥාව තමන් ලබා ගන්නවා. තමන්ට යම්කිසි බ්‍රහ්මචර්ය ප්‍රඥාවක් ලැබිලා තියෙනවා නම් ඒක වැඩි දියුණු වෙලා භාවනා වශයෙන් සම්පූර්ණ වෙලා යනවා. ඉතින් මේ නිසා මේ දුර්ලභ ශ්‍රී සද්ධර්මයේ ලැබිච්ච වෙලාවයි. බලන්න බුදුරජාණන් වහන්සේට කොහොම නායකත්වයක්ද තිබිලා තියෙන්නේ. මේ දේශනාවලින් පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හඳුන්වා දුන්න මේ විදිහට අසංජාතස්ස මග්ගස්ස සංජනේතා පහළ නොවුනා වූ හට නොගත්තා වූ මාර්ගයේ උපදවන කෙනා අනුපාදස්ස මග්ගස්ස උපාදේතා නූපන් මාර්ගයේ උපදවන කෙනා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා කිසිවෙක් නොදන්නා කිසිවෙක් නොකියන මාර්ගයේ පවසන කෙනා මග්ගඤ්ඤු ඒ මාර්ගයේ මනාකොට අවබෝධ කරපු කෙනා මග්ග විදු ඒ මාර්ගයේ පිළිබඳ පූර්ණ වැටහීම ඇති කෙනා මග්ග කෝවිදු ඒ මාර්ගයේ පෙන්වා දෙන්නට අතිශයින්ම දක්ෂ කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බලන්න උන්වහන්සේ කොයිතර ලස්සන්ට මේ මාර්ග බඹසරට උමනා කරන ප්‍රඥාව දිනු කරගන්නට හේතු වන කරුණු පැහැදිලි කරලා දෙනවාද? ඉතින් මේ නිසා අපිත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙනගෙන අපිත් මේවා පුරුදු කරගෙන අපිත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ගෞරව දක්වාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරින් ධර්ම ශ්‍රවණී ලබාගෙන අපිත් තනි වෙලා බණ භාවනා කරගෙන අපිත් බෞස්ෘත භාවයේ ඇති කරගෙන අපිත් ආරද්ද විරි ඇති කරගෙන අපිත් පිරිසෙමැද්දට ගියාම ධර්මයේ විතරක්ම කටින් පිට කළා අපිත් පංච පාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරමින් වාසය කරමින් මේ බඹසර ප්‍රඥාව දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ භාග්‍ය උදා කරගන්ට ලැබේවා. සාදු සාදු සාදු.